වයම් පලාති සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතාමත් අවිධිමත් විදියට වයම් පලාති සියලුම රෝහල් වල හෙදේදියන්ට ස්ථාන මාරුවෙන් ලබා දීලා තියෙනවා. මේ අවිධිමත් භාවය නිවැරදි කරගන්න අපි කිහිප විටම සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරා. නමුත් ඒවට නිසි පිළිතුරක් අපට ලැබුණේ. ඒ නිසා තමයි සියලුම වෘත්තීය සංගම් එකතු වෙලා අද දින මේ වැඩවර්ජනය අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව අපි මාස 6ක් තිස්සේ විවිධ වූ අවස්ථාවල සාකච්ඡා කළත් ඒ වගේ ප්‍රතිඵලයක් අපට ලැබුණේ නැහැ. ඒ නිසා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වුණහම ඒ රෝගීන් යම් අපහස්තාවයකට පත් වෙනවා නම් ඒ වගකීම වයඹ සෞඛ්‍ය බලධාරීන් බාරගත් යුතු බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.